God has so much for us as a church. සභාවක් හැටියට දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට බොහෝ දේවල් තිබෙනවා. God has so much for us as individuals. තනි තනිවම. God has so much for us as families. පවුලක් හැටියට අපිට බොහෝ දේවල් තිබෙනවා. He wants to do so many things. උන්වහන්සේගේ කැමැත්ත බොහෝ දේවල් අපේ ජීවිතේ කිරීමයි. He has been preparing us for this time. උන්වහන්සේ අපිව සූදානම් කරලා තිබෙනවා මේ කාලයට. And he's been preparing this time for us. ඒ වගේම මේ කාලේ උන්වහන්සේ අපි උදෙසා සූදානම් කරලා තිබෙනවා. And our response to the word is so important. අපගේ ප්‍රතිචාරය දේව වචනයට ඉතා වැදගත්. It is so important. ඉතා වැදගත්. However busy we get. අපි කොපමණ කාර්ය බහුල වුණත්. The word must be our anchor. අපගේ දේව වචනය තමයි අපගේ ශක්තිය විය යුත්තේ. The word must be our answer. අපගේ විසඳුම පිළිතුර විය යුත්තේ දේව වචනය. The word must be our light. අපගේ ආලෝකය විය යුත්තේ දේව වචනය. The word must be our truth. සත්‍ය විය යුත්තේ දේව වචනය. And we must respond to that word. වචනයට ප්‍රතිචාර දක්වමු. Everything that we hear from the word is a gift from the Holy Spirit to us. අපි වචනෙන් අසන සියලුම දේශදාත්මයන් වහන්සේ විසින් ලබන දීමනාවක් තියාගන්න. And God has good things for us. දෙවියන් වහන්සේ තුල අපට යහපත් බොහෝ දේවල් තිබෙනවා. He has flourishing things for us. ඒ සමෘද්ධිය ලබන්නට දේවල් තිබෙනවා. He has new things for us. අලුත් දේවල් තිබෙනවා. He has higher things for us. උසස් දේවල් තිබෙනවා අපට දෙස්සා. He doesn't want the title of our life book to be how I overcame some struggle. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ජීවිතේ නිකන් කියා සිටීම ආ මම අර අභියෝගයේ මේ ආකාරයෙන් තමයි ජයගත්තේ කියන එක නෙවෙයි. He wants the title of our book to be the exploits that I did for the Lord, the things that I did for the Lord, the ways that I changed communities and nations. Amen. උන්වහන්සේගේ කැමැත්ත අපි අපිව හඳුන්වා දෙනකොට කෙසේද හඳුන්වා දෙන්නේ මම මේ ආකාරයටයි මේ සමාජය වෙනස් කරේ මම මේ ආකාරයටයි මේ දේශයට බලපෑමක් ඇති කරේ දේශය මම වෙනස් කරේ මේ ආකාරයටයි දෙවියන් වහන්සේට බොහෝ දේවල් කරේ. The word is a gift to us. වචනය අපට දීමනාවක්. Right, just like Jesus. Yesus wahansey wage. It's good, right? I love it. Right. How to overcome anger part 2. Devani kotasa keseida api kopaya gannadulu karanne kopaya samal kopayen jayaganne keseida. Last week we looked at two things. Karana deka gana baluwa giye sathi. And I do trust that what you heard last week you put into practice. Man viswas karana giye sathi oba asapu de oba kriyawata damma me sathi. You have worked the love of God in your heart. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හදවතේ අපි ක්‍රියාවට දැම්මා. You have been practicing forgiveness. සමාව දීම අපි තුල පුහුණු වුණා අපි. We practice it, right? අපි ඒ දේ තුල පුහුණු වෙන්නට අවශ්‍යයි. God will give us opportunities to practice. දෙවියන් වහන්සේ අපට අවස්ථාවන් දෙයි මේ දේවල් තුල පුහුණුව ලබන්නට. Right. The third thing. තුන්වෙනි කාරණාව. That can cause anger. කෝපය පමුණුවන්න පුළුවන් is jealousy. ඊර්ෂ්‍යාව. Jealousy. ඊර්ෂ්‍යාව. Do you know what jealousy is? කුමක්ද ඊර්ෂ්‍යාව කියලා කියන්නේ? Do you know what the difference between envy and jealousy is? ඔබ දන්නවද වෙනස ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය අතර? Envy is when you want what somebody else has. ඔබට වෙන කෙනෙකුට තුල ඇති දේ ඔබට අවශ්‍ය වුණාම ඒක තමයි පාසලිස් කියන ප්‍රථම දේ. Jealousy is when you don't want to lose what you have. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඔබ අකමැති ඔබ සතු දේ ඔබට අහිමි වෙනවට. You don't want to lose what you have. ඔබ සතු දේ අහිමි වෙනවට ඔබ කැමති නෑ. It might be the things you have. ඔබ සතු දේවල් වෙන්න පුළුවන්. It might be the position you have. ඔබගේ ස්ථානය වෙන්න පුළුවන්. It might be relationships and the place in the relationship that you have. සම්බන්ධතාවයන් වල ඔබ සිටින ස්ථානය වෙන්න පුළුවන්. We read about, I can't remember where today, but we read about Saul, right? And David. Saul ගැන කතා කරා යථාර්ථයෙන්ම David ගැන. 1 Samuel 18 verses 7 and 8. 1 Samuel 18 වන පරිච්ඡේදයේ දෙස බලමු. It's about Saul and David. 7 සහ 8 පද. As they danced, as the ladies danced, they sang, Saul has slain his thousands and David has slain his tens of thousands. තාතාවෝ නටනතා එකිනෙකනට ගී ගයමින් Saul තමේ දහස් ගණන්ද David දස දහස් ගණන්ද මැරියයි කීවෝය. In other words, Saul was great, right? He'd slain thousands of people. අනර්ගයි සවුල් දහස් ගණන් සෙනග මරණයට පත් කරා. He had done an amazing job. පුදුම දෙයක් සවුල් කරලා. He had defeated enemies. ඒ සතුරන් එක්ක සටන් කළා ඔවුන් පරාජයට ලක් කරා. And the ladies at that moment were rejoicing about that. කාන්තාවන් ඒ වෙලාවේ ඒ ගැනත් සතුටු වුණා. But what were they rejoicing about more? නමුත් වඩා ඔවුන් ප්‍රීති වුණේ කුමක් නිසාද? David had slain his tens of thousands. දාවිඩ් දසදහස් ගණන් මැරුවා කියලා ඔවුන් ප්‍රීති වුණා සතුරන්. Saul was king. Saul රජතුමා. But David had done more than the king. නමුත් දාවිඩ් රජතුමාට වඩා ක්‍රියාකාරකම් කළා. What was going through Saul's head? Saul's මනසේ මොන වගේ තත්වයක්ද තිබුණේ? I might lose my place. මගේ ස්ථානය මට අහිමි වෙයිද? I might not be the most important man in the kingdom. ඒ රාජධානියේ වැදගත්ම පුද්ගලයා මම නොවේද? And what does it say? It says Saul was very angry. සෞලිතා කෝප වී. They have credited David with tens of thousands, but me with only thousands. What more can David get but the kingdom? ඒ කීමට අප්‍රසන්නව කතා කොට ඔහු දාවිත් දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ රජකම හැර තව ඔහුට ලැබෙන්නට තිබෙන්නේ කුමක්දයි කීවේ. And from that time on Saul kept a close eye on David verse 9. Saul ඒ වෙලාවේ ඉඳලා දාවිත් ගැන හොඳට විපරමෙන් සිටියා. He was jealous. He was frightened David was going to take the kingship. ඊර්ෂ්‍යා කරා මන්ද රජකම දාවිඩ් ගනි කියලා. Jealousy. ඊර්ෂ්‍යාව. A terrible thing. ඊටා භයානක දෙයක්. Are we ever jealous? අපි කවදා හරි ඊර්ෂ්‍යා වෙලා තියෙනවද? What happens if you're two or three children in the family? ළමයි දෙතුන් දෙනෙක් ඉන්නකොට පවුලේ මොකක්ද වෙන්නේ? Mom and dad definitely love Aya better, right? අයියාට ආදරේ නේද මට වඩා? They definitely prefer Nangi. නංගිට ආදරේ නේද මට වඩා දෙමව්පියන් කියලා හිතනවා. We can get jealous of the way that our parents we think are treating our brothers and sisters. අපි හිතනවා දෙමව්පියන් සහෝදර සහෝදරියන්ට විවිධ ආකාරයෙන් ප්‍රේම කරනවා කියලා අපි හිතන්න පුළුවන්. Can make us angry with our parents. එම නිසා කෝප වෙලා ඊර්ෂ්‍යා කරනවා. Can make us angry with our brothers and sisters. එම නිසා අපි කෝපයට පත් වෙනවා අපේ සහෝදර සහෝදරයන් එක්ක. Because we're jealous. අපි ඊර්ෂ්‍යා නිසා. Right, what happens if one of the church leaders talks to somebody else more than you? සභාවේ නායකයෙක් yam kenekuta katha karano obata wada. They go up to Pastor Rashani and they say, hi Pastor Rashani. Oh Pastor Renuka, me aakaren ek vidiyakata Pastor Rashani ta amatanawa Pastor Renuka ta benath vidiyakata aamantranaya karanawa. Oh, what's Pastor Rashani going to do? Pastor Rashani mokakda karanne yanne? Jealous eye, right? Irishya asa. They begin to get that seed of anger in your heart. Ar kopayak patan gannwa bijayak patan. Why didn't pastor talk to me? Why didn't my cell leader talk to me? Why didn't I get a ඇයි මගේ සෛල නායකයා මට කතා කරේ නැත්තේ? ඇයි මට උම්ම එකක් කාදුවක් දුන්නේ නැත්තේ? Right? Have you ever felt like that? එහෙම හිතුණාද? Or do you know someone who's felt like that? ඔබ දන්නවද වෙන කෙනෙකුට එහෙම හිතුණා? We can get jealous. Irishya wenna puluwam. Usually there is no reason for it. කිසිම හේතුවකින් තොරව but something hurts us in our hearts අපේ හදවතේ ඇතුළාන්තයේ සිත්‍රිදීමක් they're getting what we want we might not be the most important one to that leader ඒ නායකයාට මාව වැදගත්ම කෙනා නොවෙනව වෙන්නේ නැති right jealousy ඊර්ෂ්‍යාව you know the story in Luke 15 ඔබ දන්නවද කතන්දරේ ලූක් 15 prodigal son Many prodigals are coming back this Christmas by the way. Me natal kale boho e api attarla giyapu aye paminenna tiyanawa. Pray for it. Those you know who used to come to church and were wandering around like lost sheep, you bring them. ඔබ ඔබ දන්නවා නම් ඒ වගේ අය ඉස්සර සභාවට ආවා ඔවුන් දැන් නැති වෙච්ච බැටළුවන් වගේ සභාවට එන්නේ නැහැ ඒ අය ගැන විශේෂයෙන් ඔබ යාඥා කිරීම ඉතාමත්ම වැදගත්. When they come back don't get jealous. නමුත් ඔවුන් නැවත පැමිණියහම ඔබ ඔවුන් ගැන ඊර්ෂ්‍යා කරන්න එපා. Luke 15. ලූක් 15. 28 වෙනි පදයේ දෙස බලමු. Thank you. The older brother became angry. Why did he become angry? He became angry because his younger brother had gone out and done all sorts of terrible, terrible, terrible things, wasted all his money, and come back, and now there was a party. වැඩිමහල් සහෝදරයා කෝප වුණා. ඇයි කෝප වුණේ? ඒ බාල සහෝදරයා ගෙදරින් පිටට ගියා. එක එක විවිධාකාරයේ නපුරු දේවල් වල යෙදිලා, අශෝභන දේවල් වල යෙදිලා නැවත ගෙදරට පැමිණියහම සැමරීමක් තිබුණා. එම නිසා වැඩිමහල් සහෝදරයා කෝප වුණා. Have you just read the Bible? I'll translate what you said. Okay. Verse 28. The elder brother became angry, and he refused to go to a party with his brother, right? So his father went out and pleaded with him. But he answered his father, "Look, all these years I've been slaving for you and never disobeyed your orders. Yet you never gave me even a young goat so I could celebrate with my friends. But when this son of yours," no, son of yours, not my brother, "when this son of yours who has squandered your property with prostitutes comes home, you kill the fattened calf for him." ඔහුට ඔහු කිපි ගෙට ඇතුල් වෙන්නට නොකැමති වුණේ ඒ විට ඔහුගේ පියා පිටතට ඇවිත්. 29. "නමුත් ඔහු උත්තර දෙමින්, මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවය කරමින් සිටිමි. කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙලෙමි. එසේ වී නමුත් මාගේ මිත්‍රයන් සමග ප්‍රීති වෙන්නට එළු පැටවෙක්වත් කිසි කලක මට නොදෙන්නේය. 30. පදය, "නමුත් ඔබගේ සම්පත වෛශ්‍යකමින් නාස්ති කළා වූ ඔබගේ පුත්‍රයා," මෙතන කියන්නේ වැඩිමහල් පුත්‍රයා කියනවා පියාට, "ඔබගේ පුත්‍රයා, එයාගේ සහෝදරයා නෙවෙයි, ආ වෙලෙහි ඔහු නිසා තර කළ වස්සා මැරුවෙහි පියාට කීවා." Look, I'm the good one. Mama tamai honda kena. I'm the faithful one. Mama tamai vishwasawanta kena. This should all be mine. He's wasted all of his. Okkoma siyalu sampatha nathi kara vinasa kara ahu. And now you're giving some of what actually should be mine. You're giving it to him and celebrating when all he's done is waste his life. Dan mage kotasen ohu me putrayata dila ai nasti karanne. Ohu ohuge jeevithaya nasti karala labilla thiyenne. Son of yours. Me obage putraya. He was very, very angry. කෝපව කිපි හිටියා මේ වැඩිමහල් සහෝදරයා. He was very, very jealous. ඉතාමත් ඊර්ෂ්‍යාවෙන් හිටියා. He was missing out on the heart of the father. පියාගේ හදවත තේරුම් ගත්තේ නැහැ. He was missing out on the heart of the family. ඒ පවුලේ හදවත තේරුම් ගත්තේ නැහැ. He was missing out on the best party. He obviously hadn't had any, and there was one going on and he was missing it. දැන් මේ හොඳම කොටස අතපසු කර ගන්නවා මේ වැඩිමහල් සහෝදරයා. When we get jealous, we get angry and we miss out on so much. අපි කෝප වුණාම, ඉරිෂ්‍යා කරාම අපට බොහෝ දේවල් අතපසු වෙන්නට පුළුවන්. Verse 31. 31 වන පදය. This is the father's response. මේක තමයි පියාගේ ප්‍රතිචාරය. You stupid son. Why on earth are you thinking like that? අඥාන පුතා, ඇයි ඔහොම හිතන්නේ? He didn't do that, did he? එහෙම කිව්වේ නෑ නේද පියා? He said, "My son." මොකක්ද කිව්වේ? මාගේ පුත්‍රයා. He was holding on to that relationship. ඒ සම්බන්ධතාවය අල්ලගනිමින් පියා කිව්වා, "මාගේ පුත්‍රය." You are my son. ඔබ මාගේ පුත්‍රයා. The father said, "You are always with me." නුඹ නිරන්තරයෙන්ම මා සමගයි. And everything I have is yours. Ma santaka siyalla numbage. Just stop there. Okay? Whatever is going on. Kumak siddha wemin thibuna. However unfairly we think, "Oh, why didn't I get all these things? Ai mata sipa ganimak thibun natte. Ai mata me de labun natte. Why am I missing out on things? Why am I losing things? Ai mata mewa dewal ahimi wenne. Why am I losing out on attention? Why am I losing out on closeness with somebody? Ai mata avadane yomu karan natte. Ai mata kittu wenne natte kawu hari." This is God's response. Deviyan wahansege praticharya meyai. "My son." Mage putraya. "The one that I love." Mam prema karana putraya. "The one that I gave birth to." Mama obata upata dunna. "You are always with me." Oba nirantarayenma ma samagai. "You are always with me." Oba nirantarayenma ma samagai. "And everything Father God has." Piyanan wahanse satu siyalla is yours. Obage. "Everything that you need." ඔබට අවශ්‍ය සියලුම දේ. Every bit of love that you need. ඔබට අවශ්‍ය ප්‍රේමය වෙන්න පුළුවන්. Everything that you need. ඔබට අවශ්‍ය සියලුම දේ is yours. ඔබගේ is yours. ඔබගේ. Do not look at other people. අන් අය දිහා බලන්න එපා. Look at your father. ඔබගේ පියාණන් වහන්සේ. Your father in heaven. ස්වර්ගික පියාණන් වහන්සේ දෙස පමණක් බලන්න. Because he loves you. මන්ද උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. Right. Then verse 32. 32 වන පදයේ Father got back at the son. But we had to celebrate and be glad. Why? Because this brother of yours was dead and is alive again. He was lost and is found. නමුත් අප විසින් ප්‍රීති සන්තෝෂ වෙන්නට තිබුණේ යමක් නිසාද මේ නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටී නැතිවි සම්බන්ධ සම්බවීයයි කීසේක. Right. This brother of yours. මේ ඔබගේ සහෝදරයා. He's my son. ඔහු මාගේ පුතා. He's your brother. ඔහු ඔබගේ සහෝදරයා. We are all one family. අපි එක පවුලක්. We are all one family. අපි එක පවුලක්. Right? So whether this sister of yours or this brother of yours, you feel like they're getting more than you, do not be jealous. We are one family. ඔබට හිතුණනම් අර සහෝදරියට ඔබගේ නැත්නම් මේ සහෝදරයාට ඔබගේ වැඩියෙන් යම් දෙයක් ලැබුණා කියලා ඔබ ඊර්ෂ්‍යා වෙන්න එපා. මන්ද අපි එක පවුලක් නිසා. In your family at home. ඔබගේ පවුලේ. It is not that son of yours, that daughter of yours. It's this brother of mine, this sister of mine. අර ඔබගේ සහෝදුව නැත්නම් අරයාගේ පුතා කියලා ඔබ හිතන්න එපා. මේ මගේ සහෝදරිය, මගේ පුත්, මගේ සහෝදරියා. Don't give space to jealousy. Don't give space to jealousy. ඔබ ඉඩ දෙන්න එපා ඊර්ෂ්‍යාවට. Next one, number 4. හතරවෙනි කාරණා. Makes us angry. Shall I tell you? කෝපයට හේතුව. I am right. මම නිවැරදි. I am right. මම නිවැරදි. You are wrong. ඔබ වැරදි. I know what I want. මම දන්නවා මට අවශ්‍ය දේ. I know what should happen. මම දන්නවා කුමක්ද විය යුත්තේ. You are wrong. ඔබ වැරදි. I am right. මම නිවැරදි. When we have that attitude only of I am right. මට ඒ ආකල්පය තිබෙනකොට මම නිවැරදි කියන we will get angry. අපිට කෝපය පැමිණෙනවා. 1 Kings chapter 21. අපි බලමු එක රාජාවලිය 21. King Ahab. Ahab රජතුමා 14 වෙනි පදයේ. A very bad king. නපුරු රජ කෙනෙක්. And a very difficult king. අමාරු රජ කෙනෙක්. He was married to a very difficult wife. ඉතාමත් නපුරු භාර්යාවකට විවාහ වෙලා හිටියේ. Very formidable team. But verse 2, you don't know what the singular word for that is. Verse 2. Ahab said to Naboth, 21 දෙවනි පදය, let me have your vineyard to use for a vegetable garden, since it's close to my palace. In exchange, I will give you a better vineyard, or if you prefer, I will pay you whatever it is worth. ආහබ් නාබන්ට කතා කොට නුඹේ මිදිවත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා ඒක මට එළවලු වත්තක් පිනිස දියන්න. ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් නුඹට දෙන්නෙමි. නැතහොත් නුඹ කැමති නම් එය වටිනා මිල නුඹට දෙන්නෙමි කීවේය. Ahab had an idea. ආහබ්ට අදහසක් තිබුණා. It was a good idea for Ahab. Ahab වෙනුවෙන් එය යහපත් අදහසක් and it was a good idea to Ahab. ඒ වගේම ඔහු උදෙසා එය යහපත් අදහසක්. I want your vineyard. ඔබේ මිදිවත්ත මට අවශ්‍යයි. It's good for me. මට ඒක යහපත්. But verse 3. Naboth replied, "The Lord forbid that I should give you the inheritance of my ancestors." In other words, no king, you're not having it. මාගේ පියවරුන්ගේ උරුමය නුඹට දීමෙන් ස්වාමීන් වහන්සේ මා වළක්වනසේකයි නාබොත් අහාහබ්ට කීවේය නැහැ රජතුමා මම නුඹට මේ දේ දෙන්නේ නැහැ කියලා කිව්වා. So Ahab went home. And how did he go home? කොහොමද ගෙදර ගියේ? Sullen and angry. කෝපයෙන් ගියා උදහසේ. Because Naboth hadn't given him what he wanted. අවශ්‍ය දේ දුන්නේ නැති නිසා නාබු. He hadn't got what he wanted. අවශ්‍ය දේ ඔහුට ලැබුණේ නැහැ ආහබ්ට. When he didn't get what he wanted, he got very angry. අවශ්‍ය දේ ලැබුණ නැති නිසා කෝපයටපත් වුණා. And the story ended actually because he's king, they killed off Naboth and took his vineyard anyway. කොහොමද කතන්දරය අවසන් වෙන්නේ? ආහාබ් රජතුමා ඒක නිසා නාබොත්ව මරලා ඒ මිදිවත්ත ගත්තා. When we don't get what we want, අපට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට ලැබුණ නැති වුණාම we get really angry. Now, කෝපයටපත් වෙන්නට පුළුවන්. We must be people who know what we want. We must be people who are leading. අපිට අවශ්‍ය දේ අපි දැනගන්න සෙනගක් විය යුතුයි. But we must not be people who only want what we want. අපිට අවශ්‍ය දේ පමණක් තුල රැඳී සිටින සෙනගක් විය යුතු නැහැ. In marriage this is really good, right? විවාහය තුල මේක ඉතා යහපත් නේද? I drive like I drive in England. මම රිය පදවන්නේ එංගලන්තයේ මම රිය පදවන ආකාරයට. Which is according to the rules of the road. ඒ පාරේ නීතියට අනුව තමයි මම රිය පදවන්නේ. And my husband doesn't always do that. මගේ ස්වාමි පුරුෂයා ඒක නිරන්තරයෙන්ම කරනවා. Because he's Sri Lankan and he have a different set of rules. So when a Sri Lankan driver is driving in England, actually that's really hard for me. ලංකාවෙ රිය පදවපු කෙනෙක් එංගලන්තේ රිය පදවනවා නම් ඒක ඉතාමත් අමාරු දෙයක් මට. Because I know the rules. මන්ද මම එංගලන්තේ නීති සියල්ල හොඳට දන්න නිසා. And I know what he should be doing. මම දන්නවා ඔහු කුමක්ද කර යුත්තේ කියලා. And he's not doing it. Right? And when you don't do something on the road, I can get really frustrated with Pastor Roshan. පාරේ කරන්න අවශ්‍ය දෙයක් පාස්ටර් රොෂාන් එංගලන්තයට ගිහිල්ලා රිය පදවනකොට කරන්නේ නැත්නම් Cuz I'm right. මම බොහෝ කලකිරීමකට පත් වෙනවා මොකද මම නිවැරදි නිසා. Actually he's a really really good driver. ඔහු ඉතාමත් හොඳ රියදුරෙක්. නමුත් I used to sometimes really fight with him in the car. සමහර වෙලාවට මම කියා ගන්නවා වාහනේ Cuz I'm right. මොකද මම නිවැරදි. I am right. මම නිවැරදි. ඔව් වැරදි. And I can be fighting so much because I am right. මට ගොඩාක් තර්ක කරලා රණ්ඩු වෙන්න පුළුවන් මම නිවැරදි නිසා. Right? And it doesn't work. නමුත් ඒක මේ හරියන්නේ නැහැ. Because then not only is he not following the rules, but he's answering me back, so he's not even looking at the road. එවිට ඔහු රිය පදවනවා මේ නිවැරදි ලෙස රිය පදවනවා විතරක් නෙවෙයි දැන් මටත් ප්‍රතිචාර දක්වන්නත් පටන් අරගෙන glorious right so එතකොට පාර දිහා හරියට බලන්නෙත් නැහැ there's a problem going on there right ප්‍රශ්නයක් තියෙනව නේද එතන and I have learned මම ඉගෙනගෙන තියෙනවා that actually even though very often I am right when it comes to the road පාර සම්බන්ධව නිරන්තරයෙන්ම මම නිවැරදි බව මම දැනගත්තා ඔහු රිය පදවන අවස්ථාවේ I let him drive. මම ඉඩ දෙනවා ඔහුට රිය පදවන්නට. And I might actually just read a book or something and not even look at the road. මම දැන් කරන්නේ පොතක් කියවනවා රිය පදවනකොට ඔහු මම පාර දිහාවත් බලන්නේ යන්නේ නැහැ. Oh, I'm looking at my phone. I do something. නැත්නම් මම ෆෝන් එක දිහා බලනවා. Because if I fight because I am right. මම නිවැරදි නිසා මම I can make it worse. තර්ක කරන්න ගියොත් මම ඒ තත්වය වඩා දරුණු අතට හරවනවා. Our main job in life isn't actually just to fight for what is right. අපේ මූලික කාරණාව ජීවිතේ සත්‍ය කරා රණ්ඩු වෙන්න නෙවෙයි සටන් කරන්න නෙවෙයි we fight for unity අපි ඒකත්වයේ උදෙසා තමයි සටන් කරන්නේ we fight for unity අපි ඒකත්වය කරා තමයි සටන් කරන්නේ there was a wonderful conversation going on with Josiah and Jemima this morning මේ උදෑසන ජොසාය ජෙමයිම එක්ක අනර්ග කතා බහක් සිද්ධ වෙනවා they were learning their bible verses for superheroes test today අද සුපර්හීරෝ පරීක්ෂණයක් තියෙනවා ඒක නිසා බයිබල් පද ඉගෙන ගත්තා Psalm 133 verse 1 අපි දන්නවා ගීතාවලිය 133 ඒ පළවෙනි පදේ How blessed it is when brothers dwell together in unity සහෝදරයන් එකට වාසය කිරීම කොපමණ ආශිර්වාදයක්ද යහපත්ද කියන ඒ පදේ Josiah said that verse is really good for me ඒක ඒ පදේ මට ගොඩක් හොඳයි කියලා කිව්වා ජොසායා because he said පළවෙනි පදේ I'm the brother you have to live together in unity with me මම තමයි සහෝදරයා ඔබ මාත් එක්ක සමාදානයෙන් යහපත් ලෙස ප්‍රසන්නව ඉන්න ඕන කියලා කිව්වා and Jemima said no that verse is really good for me you're the brother so you have to do what I want Jemima කිව්වා මගේ දියණිය කිව්වා නෑ ඔබ තමයි සහෝදරයා ඒක නිසා ඔබ මාත් එක්ක යහපත්ව ප්‍රසන්නව ඉන්න ඕන කියලා is a brilliant conversation. අනර්ග කතා බහක්. We have to be living together in unity. අපි එකට වාසය කළ යුතුයි. And sometimes සමාදානයෙන් එකඟව. We can be right. සමහර වෙලාවට අපි නිවැරදි වෙන්න පුළුවන්. We can win the argument and lose the person. අපට පුළුවන් සමහර අවස්ථාවන් වල ඒ තර්ක කිරීම දිනන්න. නමුත් අපට ඒ පුද්ගලයාව අහිමි වෙන්න පුළුවන්. I used to be really good at that. ඒක ගැන මම හොඳ දක්ෂව හිටියා. And I'm learning that that is not the right way. නමුත් මම දැන් ඉගෙන ගන්නවා ඒක නිවැරදි ආකාරය නෙවෙයි කියලා. Sometimes we can let go of things in order to keep the relationship. සමහර අවස්ථාවන් වල සමහර දේවල් අපිට අත්හරින්නට සිදු වෙනවා මන්ද සම්බන්ධතාවය තියාගන්න පිණිස. We might not change what we believe is right or wrong, but that we value the relationship more than I am right. අපි ඒ නිවැරදි දේ වැරදි දේ අපි ඒක निराකරණය කරේ නැතත් ඒ සම්බන්ධතාවය පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් මම නිවැරදි කියන තනි තීරණයේ ඉන්නවට වඩා we keep the peace සමාදානය අපි පවත්ව ගන්න අවශ්‍ය to the worship team yesterday we love each other deeply that's what we read in 1 Peter 4 yesterday right ie davase api ek petrus 4 kiyewwa mama namaskara kandayamata katha kara api ekinek kenata mulu hadawathinma prema karanna awashyai husbands love your wives swami purushayan obage baryawan walata prema karanna love them prema karanna be kind to them karunawanta wenna they aren't just your washing machine and your cook right ඔබගේ භාර්යාවන් ඔබගේ ඒ රෙදි හොදනවත් නැත්නම් ඔබගේ උයන කෙනා නෙවෙයි right love them ප්‍රේම කරන්න උන්ට right even if sometimes you think they're wrong love them ඔවුන් වැරදි කියලා හිතුවත් ඔබ සමහර අවස්ථාවන් වල ප්‍රේම කරන්න භාර්යාවට wives hold your husbands in great respect භාර්යාවන් ඔබගේ ස්වාමි පුරුෂයන්ව ඉතා උසස් කොට උන්ට ගෞරව කරන්න. Even sometimes if you think they're wrong, respect them. සමහර වෙලාවට වැරදි කියලා ඔබ හිතුවත් උන්ට ගෞරව කරන්න. We read in 1 Peter 3, didn't we? We are Petrus tune අපි කියෙව්වා. Sarah said we are her daughters if we hold on and if we do what is right. අපි නිවැරදි දේ කරා නම් අපි ඒ සාරාගේ දියණියන් දරු කියලා කියවනවා. If we respect our husbands, අපි අපගේ ස්වාමි පුරුෂයන්ට ගෞරව කර if husbands love their wives ස්වාමි පුරුෂයන් භාර්යාවන්ට ප්‍රේම කර we will not be living with I am right මම නිවැරදි කියලා ඒ තනි තීරණයෙන් අපි ජීවත් වෙන්න යන්නේ නැහැ we will have love and trust and respect for each other in our homes අපේ නිවෙස්වල ප්‍රේමය විශ්වාසය එකිනෙක කෙනාට ගෞරව කිරීම තියෙන්න යනවා and anger will become less inne inne arguments become less kopaya tarka kirima aduvi yanawa yeah sometimes your cell leader might tell you to do things you no way sailanaayakaya samahara dewal obata kiyavi karanna kiyala oba kiyenawa nan anith patta naha mama karanne naha not going to do that mama e de karanne they have got no idea they have got no idea egolonta kisima adahasakwat naha I am right mama niveradi they are wrong own veradi they don't understand me e ayata mawa therum ganna ba mama magi mata enwa right okay we don't do mama magi mata right do not insist with your leaders that you are right ඔබගේ නායකයන් ඉදිරියේ මම නිවැරදි කියලා ඔබ තනි තීරණෙන් දැඩිව සිටින්නට එපා. Beautiful rhapsody this morning. මේ උදෑසන ඉතාමත්ම අලංකාර යථාර්ථයේ මේ පොත. Instruction. උපදේශ පිළිපදින්න. The anointing ආලේපය is in the instruction. ආලේපය තිබෙන්නේ ඒ උපදේශය මත. You go higher when you follow instruction. ඔබ ඉහළට යනවා ඒ උපදේශ පිළිපැද්දහම. Don't argue about it, don't think about it, don't do it 6 months later do it today තර්ක කරන්න එපා ඒ පිළිබඳව මාස 6කින් පස්සේ කරන්න එපා ඒක ඔබ අද දවසේ ඔබට ලැබපු උපදේශය ඔබ කරන්න don't think oh it doesn't matter it's only a small thing කුඩා දෙයක් නේ කමක් නෑ කියලා ඉන්න එපා no do what you are told ඔබට කියා ඇති දේ ඔබ කරන්න and if you want a discussion have a respectful discussion ඔබට ඒ ගැන කතා කරන්න අවශ්‍ය නම් ගෞරවනීය විදියට කතා කරන්න පුළුවන්. Children, youth, royalty. දරුවන්, තරුණියන් Sometimes you think you know more than your parents, right? Your parents just don't understand. ඔබ හිතන්න පුළුවන් තරුණ තරුණියන් රොයල්ටි එක දරුවන් දෙමාපියන්ට තේරෙන්නේ නැහැ මම දන්නවා දෙමාපියන්ට වඩා. They just have got no idea. My parents have got no idea. දෙමාපියන්ට කිසිම අදහසක් නැහැනේ මං ගැන. I am right. මම නිවැරදි. Okay? Wrong attitude. වැරදි ආකල්පය. Okay? You are not always right. ඔබ නිතරම නිවැරදි නැහැ. And even when you are right. ඔබ නිවැරදි අවස්ථාවන් වලට පවා. Don't so much prove your point that you kind of mow down over your parents. Do you know what I mean by mow down? ඔබ ඔප්පු කරන්න හදන්න එපා. ඔබ නිවැරදි කියලා ඔබ හිතුවත් ඔබ ඔප්පු කරන්න තර්ක කරන්න හදන්න එපා. ඔබ දෙවියන් දෙමව්පියන්ගේ කතාව යට කරන්න හදන්න එපා. When you hold that attitude in your heart. ඒ ආකල්පය ඔබ හදවතේ තියාගෙන ඉන්නවා. කෝපය තිබෙනවා ඔබගේ හදවතේ. When there is anger in your heart, the Holy Spirit is not free to work. ඔබගේ හදවතේ කෝපය තිබෙනවා නම් ශුද්ධාත්මයන් වහන්සේට බෑ නිදහස්ව ඔබ තුලින් ක්‍රියා කරන්න. Your parents love you greatly. ඔබගේ දෙමාපියන් ඔබට පුදුමාකාරයෙන් ප්‍රේම කරනවා. Believe it or not, you are actually on the same team. ඔබ විශ්වාස කරත් නැතත් දෙමාපියන් එකට එකතුව ඔබ ඉන්නේ එක කණ්ඩායමක. Fight for unity. ඔබ ඒකත්වය එකඟත්වය උදෙසා සටන් කරන්න. Fight for unity. සටන් කරන්න ඒකත්වය උදෙසා. Fight for unity. ඒකත්වය උදෙසා සටන් කරන්න. Sometimes when pressure comes on us and we feel really upset, we feel really jealous, it's like we go with the pressure. පීඩනය පැමිණියහම අපි ඒ පීඩනය එක්ක යනවා. No, don't go with the pressure. ඒ පීඩනය එක්ක ඔබ යන්න එපා. Push against the pressure. ඔබ ඒ පීඩනයට විරුද්ධව ඔබ තල්ලු කරන්න. Push against it. Do the right thing. ඔබ නිවැරදි දේ කරන්න. Right? What's the time? Right, okay. Ephesians 4. Ephesians 4, 26. Ephesians 4, 26. 26 වෙනි පදේ. In your anger, do not sin. ඔබගේ කෝපය තුල ඔබ පව් කරන්න එපා. In your anger, do not sin. කෝප වුණත් පව් නොකරල්ලා. What does that mean? එකෙන් අර්ථවත් වෙන්නේ මොකක්ද? That means we can have anger. කෝප වෙන්න පුළුවන්. It doesn't mean to say, it doesn't say do not have anger. එතන කියන්නේ හැ කෝප වෙන්න එපා කියලා. It says in your anger. එතන කියනවා කෝප වුණත්. In your anger. කෝප වුණත්. Do not sin. පව් කරන්න එපා. Anger can awaken us to something. අපිට කෝපය කරන කොටගෙන යම් දෙයකට අපිව අවදි කරන්න පුළුවන්. It can awaken us to something that should be done or shouldn't be done. යම් දෙයක් කරන්න, යම් දෙයක් කරන්න එපා කියලා ඒ යම් දෙයක් කෙරෙහි අවදි කරන්නට පුළුවන්. It can awaken us to values that we have. යම් වටිනාකම් උදෙසා වෙන්න පුළුවන්. But do not let anger drive you then into action. ඔබ ඉඩ දෙන්න එපා කෝපය කරන කොටගෙන යම් ක්‍රියාවක් කරන්නට. Because if you act with anger, you are sinning. ඔබ කෝපයෙන් ක්‍රියා කරොත් ඔබ පව් කරනවා. If it awakens you and then you respond, that is good. ඔබ යම් දෙයකට කෝපය කරන කොටගෙන අවදි වුණොත් ඒක යහපත්. Okay. Genesis chapter 4. උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ Cain and Abel. Cain සහ Abel. You know the story of Cain and Abel, right? අපි දන්නව නේද කතාව? Adam and Eve's sons, they both gave an offering. One gave an offering that God accepted, one didn't. එක්කෙනෙක් දුන්න දෙවියන් වහන්සේ පිළිගත් පූජාවක් එක්කෙනෙක් දුන්නේ නැහැ. උත්පත්ති පොතේ 4:76. Because God hadn't accepted Cain's offering. 4:7. 4 වෙනි පරිච්ඡේදයේ Genesis 4:7. 4:7. උපපති 4:7. Right, okay, let's read from verse 6. Then the Lord said to Cain, "Why are you angry? Why is your face downcast? If you do what is right, will you not be accepted? But if you do not do what is right, sin is crouching at your door. It, that sin, desires to have you. You must rule over it." උපපති 4:6-7 ස්වාමීන් වහන්සේ කායින්ට කතා කොට නුඹ කෝපව සිටින්නේ මන්ද නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක් නිසාද නුඹ යහපත කෙරෙහි නම් පිළිගනු නොලබන්නේහිද යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ läග සිටි ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය නුඹද එය කෙරෙහි ආණ්ඩු කරන්නෙහි යයි කීසේක Okay sin is crouching at your door ඔබගේ දොරකඩ ඒ පාපය ක්‍රියා කරනවා It's a good picture right පුදුම පින්තූරයක් Have you ever had little children they're kind of crouching behind the door aren't they and then as you go through they go ah! සමහර වෙලාවට කුඩා දරුවන් ඒ දොර පිටිපස්සේ ගිහලා එකපාරට ඔබ ආවහම පණිනවා මෙහෙම. Right okay sin is like that. පාපය ඒ වගේ. It is crouching at your door. දොර කඩ. It is very close to you. When you are angry it is very close to you. ඔබට කෝප වුණාම ඔබ උදහසටපත් වුණාම ලඟ වෙනවා කෝපය. It desires to have you. Sin ආශා කරනවා පාපය Sin desires to have you. පාපය ආශා කරනවා ඔබව ලබා ගන්නට. It desires to affect you. ඔබට බලපෑ ඔබව ගොදුරු කර ගන්නට. It wants you. ඔබව ගොදුරු කර ගන්න තමයි හදන්නේ. Just outside your door. Just ඒ දොර ළඟ ඉන්නවා ඔබව කා දමන්නට. Just waiting for you to step outside of the spirit. ඔබ ආත්මයෙන් එළියට එනකන් බලාගෙන ඉන්නවා. Are they going to go wrong if they go angry then I can jump in. දැන් ඔන්න පාපයට ලක් වෙයි දැන් තරහ වෙයිද? එතකොට පණින්න බලාගෙන ඉන්නවා. Sin desires to have us. පාපය ආශා කරනවා අපිව ගොදුරට ගන්න. Right here Cain was angry. මෙතන කාන් කෝප වෙලා හිටියා. And through that anger sin was waiting to have him. ඒ කෝපය නිසා පාපය අල්ල ගන්න බලාගෙන හිටියා. And right there in Genesis chapter 4. එතනම උත්පත්ති 4 වෙනි පරිච්ඡේදේ God says, දෙවියන් වහන්සේ කියනවා, you must rule over it. ඔබ ආණ්ඩු කරන්න අවශ්‍යයි ඒ මත. You must rule over it. එය කෙරෙහි ආණ්ඩු කරන්න. Cain, you must take responsibility. ඔබ වගකීම ගන්න කියලා කායින්ට කිව්වා. You must rule over this anger. You must rule over this situation. මේ අවස්ථාව මේ වාතාවරණය මත ඔබ ආණ්ඩුකම් කරන්න අවශ්‍යයි කියලා කායින්ට කිව්වා. Incredible revelation right there in the fourth chapter of Genesis. ඒ උපත් පොතේ 4 වෙනි පරිච්ඡේදයේම පුදුමයි හිතාරවීම. You must rule over it. ඔබ ආණ්ඩු කරන්න අවශ්‍යයි මත. How do we do that? කොහොමද අපි ඒ දේ කරන්නේ? God expected that from Cain. දෙවියන් වහන්සේ ඒ දේ බලාපොරොත්තු වුණා කායින්ගෙන්. He expects it from us today. අපෙන් බලාපොරොත්තු වෙනවා අද දවසේ. How do we do that? කොහොමද අපි ඒ දේ කරන්නේ? Okay, 2 Corinthians 5. 2 කොරින්ති 5. We know it, right? අපි ඒ දේ දන්නවා. If 17. If any man is in Christ. යම් පමණ කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවාද, ඔහු අලුත් මැලවිල්ලක්. The old has gone. පරණ දේ පහව ගියේ. The new has come. මෙන්න සියල්ල අලුත් වෙ තිබේ. We are new creations. අපි අලුත්ම වෙලා. We are new. අපි අලුත්. God has made us new. දෙවියන් වහන්සේ අපිව අලුත් කරා. The old has gone. පරණ දේ පහව ගියා. Pastor V preached brilliantly on Friday on when was it Friday, right? You talked about this. Absolutely amazing, right? We are new creations. අපි අලුත්ම වෙලා. Verse 21. 21 වන පදේ explains why we are new creations. එතන කියනවා ඇයි අපි අලුත්ම ඇවිල්ලා කියලා 21 වන පදේ God made him who had no sin to be sin for us so that in him we might become the righteousness of God. අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්නට දෙවියන් වහන්සේ සැලැස්සූසේක. This is how we can overcome. මේ ආකාරයෙන් තමයි අපි ජය ගන්නේ. Because we have a new nature. අපට දැන් අලුත් ස්වභාවයක් තිබෙන. We have the nature of God. දෙවියන් වහන්සේගේම ස්වභාවය දැන් අපි තුලයි. The nature of righteousness. ඒ ධර්මිෂ්ඨකමේ ස්වභාවය. The will and nature of God is inside me. දෙවියන් වහන්සේගේ කැමැත්ත ස්වභාවය මා තුලයි. That is why I can be victorious. ඒ නිසායි මට ජයග්‍රාහකව සිටින්නට පුළුවන්. Cain never had that. කයින්ට ඒක තිබුණේ නැහැ. And yet God still expected him to do something about it. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා ඔහු යම් දෙයක් ඒ වෙනුවෙන් කරයි කියලා. We have so much more. අපිට ඊට වඩා බොහෝ දේ තිබෙනවා. We have the nature of God inside. දෙවියන් වහන්සේගේම ස්වභාවය අපිට තුලයි. අපට හැඟුණත් නැත. We have that nature. අපට ඒ ස්වභාවය තිබෙනවා. The nature of God is inside. දෙවියන් වහන්සේගේම ස්වභාවය අපිට තුලයි. Because that nature is inside me. ඒ ස්වභාවය මා තුල නිසා. I have the ability to be victorious. මට හැකියාව තිබෙනවා ජයග්‍රාහක වෙන්න. That ability is within me to forgive. ඒ හැකියාව මා තුලයි සමාව දෙන්නට. That ability is within me to keep peace. සමාදානය රැකගන්නට හැකියාව මා තුල තිබෙනවා. That ability is within me to do the right thing. නිවැරදි දේ කරන්නට හැකියාව මා තුල තිබෙනවා. We have the nature of God. දෙවියන් වහන්සේගේ ස්වභාවය මා තුල තිබෙනවා. Incredible thing. ඒක පුදුමයි. Romans 5 verse 5. Roma 5:5 කියනවා and God's hope doesn't disappoint us. I love that. දෙවියන් වහන්සේ තුල අපි බලාපොරොත්තුව තබ්බහම අපි වල ලැජ්ජාවට පමුණුවන් නැහැ. Because God's love has been poured into our hearts through the Holy Spirit. මක්නිසාද අපට දෙන ලද ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හදවල වගුරුවන ලද්දේ. The love of God has been poured into our hearts. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ හදවතට වගුරවලා තිබෙන්නේ. Every single one of us. අපි හැම කෙනෙකුටම. The love of God. දෙවියන් වහන්සේගේ ප්‍රේමය The love of God. දෙවියන් වහන්සේගේ ප්‍රේමය The love of the Father. පියාණන් වහන්සේගේ ප්‍රේමය What that father spoke to the elder son. ඒ වැඩිමහල් සහෝදරයාට පියා කතා කරපු දේ My son. මාගේ පුත්‍රය Every single one of us that's what God says to us. අපි සියලු දෙනාටම දෙවියන් වහන්සේ කියන්නේ මාගේ පුත්‍රය You're mine. ඔබ මාගේ You are my son. ඔබ මාගේ පුත්‍රය You are mine. ඔබ මාගේ I have put my love I've shed it abroad that means it's all over my heart unwahansege premaya wagurawala tibena mage hadawate ekeni mage hadawatu unwahansege premayen purnay we are loved and we are so special api tamatma watinawa api premaya labala tibena god's love isn't just around us devian wahansege premaya api wate neha It is around us but it isn't just around us. Nikkamma nikang ape avata vitarak nevey premaya tibenne. God's love is in our hearts. Ape hadawate tibenne. His love is there. Unwahansege premaya api thulai. God's love, you know, our love comes and goes, right? Ape premaya enawa yanawa. Sometimes I really love Josiah and Jemima and sometimes not quite so much. Samahara welawata man Josiah Jemimata harima adare samahara welawata එතරම් නැති වෙන්න පුළුවන්. Right? God's love isn't like that. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒ ආකාර නැහැ. God's love is always wow. Always. Amen. Always Amen. The same. දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිරන්තරයෙන්ම, නිරතුරුවම ඒ ආකාරයෙන්ම අපි උදෙසා තිබෙනවා. God's love is in your heart. උන්වහන්සේගේ ප්‍රේමය ඔබගේ හදවතේ තිබෙනවා. It is in your heart. ඔබගේ හදවතේ තිබෙනවා. That's why I can forgive. ඒක නිසායි මට සමාව දෙන්නට පුළුවන්. That's why I can be humble. යටහත් වෙන්නට පුළුවන් මට ඒ නිසායි. That's why I can keep on loving even when I'd actually like you to slap you around the face. ඇත්තටම මූණට එකක් ගහන්න හිතුණත් සැබවින්ම ප්‍රේම කරන්න පුළුවන් උන්වහන්සේගේ ප්‍රේමය මගේ හදවතේ තිබෙන නිසා. Because God's love is in my heart. දෙවියන් වහන්සේගේ ප්‍රේමය මගේ හදවතේ තිබෙන නිසා we are different people අපි විවිධාකාරයේ සෙනඟ we have the nature of god inside us දෙවියන් වහන්සේගේ ස්වභාවය අපි තුල තිබෙනවා so I don't just overcome anger by saying I'm not angry I'm not angry I'm not angry I'm not angry I am not angry It doesn't work. මම කෝපයෙන් ජය ගන්නෙ නැහැ නිකම් නිකං මට තරහයක් නැහැ මම කෝප නැහැ මම කෝප නැහැ මම කෝප නැහැ කියලා කියලා It doesn't work. ඒ විදිහට ක්‍රියා කරන්නේ නැහැ. What works? මොකක්ද ක්‍රියා වෙන්නේ ඇත්තටම? It's knowing who I am inside. මම කවුද කියලා දැන ගැනීමෙන් පමණයි. I have the nature of God. දෙවියන් වහන්සේගේ ස්වභාවය මා තුලයි. I am loved by God. I am loved by God. මම දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරන කෙනෙක්. Romans chapter 8 verse 13 Roma 8:13 වෙනි පදය Listen to this මේකට හොඳින් අහුම්කම් දෙන්න If you live according to the flesh you will die නොබලා right that's a big one නොබලා මානසික ලෙස ජීවත් වෙනවා නම් මැරෙන්නට ඕනේය ලොකු දෙයක් මේක ආහා If we continue to be doing just what our flesh wants මගේ මාංශයට කැමති දේ මම දිගින් දිගටම කරානම් God still loves us. දෙවියන් වහන්සේ තවමත් මට ආදරේ. God still with us. දෙවියන් වහන්සේ තවමත් මා සමගයි. People still love you. මිනිස්සුන් මට ආදරේ. But you are not doing anything to gain victory and that verse says you will actually die. නමුත් ජයග්‍රහණය ලබන්න ඔබ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඇත්තටම මේ බයිබල් පදේ කියනවා නුඹ මරණයටපත් වෙනවා. Do not live according to the flesh. ඔබ මාංශයට අනුව ජීවත් වෙන්න එපා. According to what your soul wants. ඔබගේ ප්‍රාණයට අවශ්‍ය වෙන දේ අනුව. What your senses want. ඔබගේ පංච ඉන්ද්‍රිය අනුව. Because all the time you live according to what your senses want, you are putting your spirit down. ඔබ නිරන්තරයෙන්ම පංච ඉන්ද්‍රියට අනුව ජීවත් වෙනවා නම් ඔබගේ ආත්මය ඔබ යටපත් කරනවා. And the more we put our spirit down, the less sensitive we are to him and the less victorious we'll become and the less of a blessing we will be. අපගේ ඒ ආත්මය පහළට යන්න යන්න අපි දෙවියන් වහන්සේට සුදාත්මයන්න් වහන්සේට සංවේදීභාවය එන්න එන්න අඩු වෙනවා. අපි අන්නයට බලපෑමක් නැත්නම් ආශිර්වාදයක් වීම එන්න එන්න අඩු වෙනවා. Now listen to the rest of the verse. මේ බයිබල් පදේ ඉතුරු කොටස බලමු. But if by the spirit නමුත් ආත්මෙන් by the spirit නමුත් ආත්මෙන් ජීවත් වෙනවා නම් by the spirit ආත්මෙන් ජීවත් වෙනවා නම් you put to death the misdeeds of the body you will live ශරීරයේ ක්‍රියා නැසනවා නම් ජීවත් වෙනවා by the spirit ආත්මෙන් by the spirit ආත්මෙන් what spirit කුමන ආත්මෙන්ද that spirit in me මා තුල ඇති ආත්මය that spirit that god has given to me දෙවියන් වහන්සේ මා තුල දමා ඇති ආත්මය by that spirit in me දෙවියන් වහන්සේ මා තුල දමා ඇති ආත්මය I put to death anger. ඒ කෝපය මරණයට දමනවා. I put to death jealousy. ඊර්ෂ්‍යාව මරණයට දමනවා. I put to death unforgiveness. සමාව නොදීම මරණයට දමනවා. I put to death rejection. ඒ ප්‍රතික්ෂේප වීම මරණයට දමනවා. I put these things to death. මේ දේවල් මරණයට දමනවා. I will live. මම ජීවත් වෙනවා ඒ විදිහට. I will really live, not just a breathing live, but a living from within, from my spirit for the glory of God. මගේ අතුලාන්තෙන්ම ආත්මෙන්ම මම ජීවත් වෙනවා දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා. Incredible, right? පුදුමයි නේද? Absolutely amazing. Where did we go? For Ephesians 4. Ephesians 4. Check this. Verse 22-24. 22 ඉඳලා 24 පද බලමු. You were taught with regard to your former way of life to put off your old self which is being corrupted by its deceitful desires. නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දුෂ්‍ය වන්නා වූ පරණ මනුෂ්‍යයා පහ කර දමා. Right? Put off your old self. පරණ මනුෂ්‍යයව ඔබ පසක දමන්න. And then it says to be made new in the attitude of your minds. නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ. As I've been preaching, you've been taking off some of those things. මම දේශනා කරන අතර ඔබ ඒ යම් දේවල් අල්ලගත්තා. You've been understanding, oh that's wrong. අරක වැරදි නේද? Oh, I shouldn't do that. මම ඒ දේ කළ යුතු නැහැ නේද? මම අරක නවත්තනවා මම කරන. I shouldn't be doing that. මම මේ දේ කළ යුතු නැහැ. I shouldn't be jealous like that. මම ඒ ආකාරයෙන් ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ. I shouldn't be getting angry because of that. මම කෝප වෙන්නේ නැහැ ඒ නිසා. And it's like the Holy Spirit has been taking things off you. සුදාත්මයන් වහන්සේ මේ මොහොතේ ඔබෙන් යම් යම් දේවල් ඉවත් කරනවා. And in your mind you've been thinking that's no good. I'm going to stop that. ඔබගේ මනසෙත් ඔබ හිතනවා අරක වැරදි මම ඒක නවත්තනවා. And the second thing that's been happening is that you've begin your mind is being renewed. ඒ වගේම ඔබගේ මනස අලුත් වෙනවා. How is our mind renewed? කොහොමද මනස අලුත් වෙන්නේ? How is our mind renewed? කොහොමද අපේ මනස අලුත් වෙන්නේ? From the word of God, right? දේව වචනේ. As you listen today, your mind is being renewed. Amen. වචනේ ඔබ අද දවසේ අසනකොට ඔබගේ මනස When you read Rhapsody, අලුත් වෙනවා. යථාර්ථයේ රිද්මේ පොත කියවනකොට Your mind is being renewed. When you read the Bible in a year, your mind is being renewed. When you have cell groups, your mind is being renewed. When you talk to each other about the word of God, your mind is being renewed. ඔබ දේව වචනේ පළවෙනි අවුරුද්ද සැලැස්ම කියවනකොට, ඔබ සෛලයට සහභාගී වෙනකොට, එකිනෙක කෙනා එක්ක දේව වචනේ කතා කරනකොට ඔබගේ මනස අලුත් වීමක් සිද්ධ වෙනවා. The word of God is so powerful. දේව වචනේ ඉතාමත් බලවත්. Never underestimate it. සුළු කරන්න එපා කවදාකවත්. We renew our mind not just by positive thinking, we renew our mind with the word of God. අපේ මනස අපි අලුත් කරගන්නේ ධනවාදී දේ කල්පනා කිරීමෙන් පමණක් නෙවෙයි. දේව වචනය කරණ කොටගෙනයි අපගේ මනස අලුත් කරගන්නේ. And then verse 24. 24 වෙනි පදයේ දෙස බලන්න. And put on the new self. Amen. Put on the new self. අලුත් මනුෂ්‍යයා පැලඳ ගන්න. Put on the new self. අලුත් මනුෂ්‍යයා පැලඳ ගන්න. Now I don't know about you. මම දන්නේ ඔබ ගැන. But if I kind of wake up in the morning and I kind of get dressed without thinking about it. මම උදෑසන නැගිටලා හිතන්නේ නැතුව ඇඳගත්තොත් there is definitely one t-shirt I will wear and there is definitely one pair of trousers that I will wear. මම දන්නවා මම ඒක. You know what they are because you see me in them all the time, right? එක t-shirt එකක් තියෙනවා මම ලෙහසියෙන්ම ඒක තමයි නිතරම අඳින්නේ. ඒක කලිසමක් තිබෙනවා ඒක තමයි මම නිතරම අඳින්නේ. ඔබ දැකලා දන්නවත් ඇති ඒ මොකක්ද කියලා. And if I'm kind of thinking about a million things, just oh, t-shirt or trousers done. නැත්නම් මං මිලියන ගණන් දේවල් හිතමින් ඇඳගත්තනම් මොනවා හරි අරගෙන ටී-ෂර්ට් එකක් ගන්නවා කලිසම ගන්න ආරයිට් ඇඳලා ඉවරයි. Right now yesterday I was thinking I can't wear that t-shirt tomorrow when I'm preaching. ඊයේ දවසේ මම හිතුවා මම හෙට දේශනා කරනවා ඒ ටී-ෂර්ට් එක මට අඳින්න බෑ. So I thought okay. So I sat down and I thought right now what am I going to wear? මම වාඩි වෙලා කල්පනා කරා කුමක්ද මම අඳින්නේ? And I got it ready to wear today. අද දවසේ අඳින්න සියලු ඇඳුම් මම සූදානම් කරා. If I hadn't got it ready to wear today, I might well have been in my t-shirt and my trousers. මම සූදානම් කරගත්තේ නැත්නම් ඊයේ දවසේ මම t-shirt එකයි කලිසමයි ඇඳගෙන ඒවි. Right? We have to think sometimes. You thought about what you were going to wear today. අද දවසේ අඳින්න යන දේ ගැන ඔබ හිතුවා නේද? Look at the worship team. They all thought blue. Right? නමස්කාර කණ්ඩායම අද නිල් පැහැයෙන් ඇඳගෙන ඉන්නවා ලස්සනට. Right? You think what you're going to put on and then you very deliberately put on what you had planned to wear. ඔබ කල්පනා කරනවා මොනවද අඳින්නේ හිතාමතාම ඇඳගෙන එනවා plan සැලසුම් කරපු දේ. What does verse 24 say? 24 කුමක්ද කියන්නේ? Put on the new self. පැලඳ ගන්න ඔබගේ අලුත් මනුෂ්‍යයා. Put it on. ඔබ පැලඳ ගන්න අවශ්‍යයි ඔබගේ අලුත් මනුෂ්‍යයා. It is different. අලුත් එය වෙනස්. You have to plan for it. සැලසුම් කරන්න You have to think about it. කල්පනා කරන්න අවශ්‍යයි. That's one of the reasons why we pray in the morning. ඒක තමයි උදෑසන යාඥා කරන්නේ. Because as we pray, we are putting on our new self. අපි යාඥා කරනකොට අපගේ අලුත් මනුෂ්‍යයව අපි පැලඳ ගැනීමක් සිද්ධ කරනවා. When we get a rhema, right, I'm going to do what God says straight away. That's what I put on today. Rema padayak api allagaththama deva wacchane kiyena okata ah kiyala api allagena api e de palada ganna deviyan wahanse. Straight away I'm going to do whatever God here God say. Kiyana hama deyakma ekenima mama karanna soodanam. I am going to be loving and kind today. Ada dawase mama prema karanawa ada dawase mama karunawanta wenawa. I put it on. Mama e de palada ganna awashyai. Palada ganna awashyai. I am going to speak kind words to people. I put it on when I get up in the morning. It is one of my confessions. Mama karana prakasha kirimak eka. Mama annayata ada dawase karunawanta wenawa kiyala udasana palada gannawa. I put on these things. I confess these things. Me de palada gannawa prakasha karana. Because as I confess them, as I speak them in my time with the Lord in the morning, I am clothing myself in them. මම උදෑසන මම දෙවියන් වහන්සේ එක්ක ගත කරන කාලය තුල මේ දේ ප්‍රකාශ කරලා පැලඳ ගත්තහම now sometimes little children දරුවන් අපි දන්නවා when they get dressed in the morning උදෑසන ඔවුන් ඇඳ පැලඳ ගන්නකොට right we have t-shirts on their legs t-shirts තිබෙනවා කකුල් වල we have shoes on wrong feet කකුල් වල වැරදි සපත්තු and everything is upside down හැම එකම උඩ පල්ලෙහා මාරු වෙනවා but they have tried to get dressed right නමුත් ඔවුන් උත්සාහ කළා තිබෙනවා they have tried right and there are times as we are learning we will get things wrong අපි දේවල් ඉගෙන ගන්නකොට යම් දේවල් අපි අතින් වැරදි වෙන්න පුළුවන් but that doesn't mean to say the next day we don't get dressed ඊළඟ දවසෙත් ඒ කියන්නේ අපි ඇඳින් නැතුව ඉන්නවා කියලා නෙවෙයි we keep getting dressed අපි දිගින් දිගටම we keep putting these things of the spirit on us and the පැලඳ ගන්න සූදානම් වෙන්න ඕන ආත්මික දේවල් අපි පැලඳ ගන්න අවශ්‍යයි peace grace කරුණාව ප්‍රේමය අනුග්‍රහය ප්‍රඥාව ප්‍රීතිය දීම sharing බෙදා ගැනීම agape agape ප්‍රේමය wisdom ප්‍රඥාව beauty අලංකාර generosity ත්‍යාගශීලීභාවය we put these things on මේ සියලු දේ අපි පැලඳ ගන්න අවශ්‍යයි we keep putting them on දිගින් දිගටම අපි පැලඳ ගන්න අවශ්‍යයි until they become our favorite t-shirt අපේ කැමැතිම ටී-ෂර්ට් එක මේ දේ වෙනකන් and we are putting them on without even thinking about it right එතකොට හිතන්නෙත් නැතුව අපි මේ දේවල් පැලඳ ගන්නවනේ we put these things on මේ සියලු දේ අපි පැලඳ ගන්න අවශ්‍යයි there are times when god magics our anger away සමහර අවස්ථාවන් තිබෙනවා දෙවියන් වහන්සේ අපේ ඒ කෝපය නැති කරනවා when very often when we forgive someone our anger goes අපි යම් කෙනෙකුට සමාව දුන්නහම ඒ කෝපය නැති වෙනවා අපේ and there are times when god does not magic it away සමහර අවස්ථාවන් තියෙනවා දෙවියන් වහන්සේම ඒ මැජික් එකක් වගේ කෝපය නැති කරන්නේ නැහැ i make it go away මම i take it off මම හිතලා මතලා and I put on the right things මම හිතා මතා මේ කෝපය අයින් කරලා නිවැරදි දේ පැලඳ ගන්න අවශ්‍යයි I choose to live the right way මම තෝරා ගන්න අවශ්‍යයි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න I am responsible for my life මගේ ජීවිතය පිළිබඳ මම වගකීම ගන්න අවශ්‍යයි right the Ephesians 4:27 Ephesians 4:27 do not let the sun go down while you are still angry Ephesians 4:27 අපි කෝපව සිටින තාකල් ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්නට ඉඩ නොදෙල්ලා. And do not give the devil a foothold. ඒ වගේම යක්ෂයාට ඉඩ නොදෙල්ලා. Those of you who are married. විවාහ වෙලා ඉන්න අය. Have you ever been to bed when you're angry with your husband? ඔබ කෝප වෙලා ඔබගේ ස්වාමි පුරුෂයාත් එක්ක ඔබ ඇඳට ගිහිල්ලා තිබෙනවද? I have. මම ගිහිල්ලා තිබෙනවා. He's there. I'm here and I am as far away from him as possible. ඔහු එතන මම මෙතන පුළුවන් තරම් ඈත් වෙලා and he's probably sleeping ඔහු සමහර වෙලාවට නිදි හොඳටම and I am angry මම කෝපයෙන් I am angry and there is no way he's coming anywhere near me මම හිතනවා මා ළඟටවත් එන්නේ නැහැ right what does the bible say bible e mokak kiyanne don't let the sun go down on your anger ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්නට ඉඩ නැහැ. Now if you get angry at 6 in the morning you've got a long time to sort it out, right? උදෑසන 6ට තරහ ගියා නම් ගොඩක් වෙලා තියෙනවා නේද ඒව निराකරණය කරගන්න. But if you get angry at 10 o'clock at night you haven't got so long. රෑ 10ට තරහ ගියා නම් වැඩි වෙලා නැහැ නේද? What is this Bible verse say? මේ Bible පදේ කුමක්ද කියන්නේ? Do not let the sun go down on your anger. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්නට ඉඩ නැරිලා. All the time I am here and he is there. නිරන්තරයෙන්ම මම මෙතන ඔහු එතන angry කෝපයි මම කෝපයෙන් I have no peace whether he's sleeping or not I have no peace ඔහු නිදාගත්තත් නැතත් මට සමාදානයක් නැහැ I prefer to roll off the bed than roll over that way මම කැමති මේ ඇඳෙන් බිමට වැටුනත් මේ කොනටම වෙලා ඉන්න ඒ පැත්තට යන්න නැතුව right what do I have to do මම මොකක්ද කරන්න අවශ්‍ය right I cannot I'm learning this. I cannot let the sun go down on my anger. Mama me de igena gamin sitino ira basina turu mama e koope allagena inna bæ mata. What do I have to do? Kumakda mama karanna awashya. I don't roll that way. Mama e pattaṭa yanne ne handing. I have to roll that way. Mama me pattaṭa yanna awashyai ande. Yeah, that's right. It's a small thing. Kuda deyak but it's a very big thing for me at that moment namuth e mohothe mata eka vishalai don't let the sun go down on your anger ira basinnata denna epa oba koopaye sitina taakka because you give the devil a foothold manda oba yakshayata idadimak sitta wenawa that's a big statement eka vishalai kiyamana give the devil a foothold yakshayata ida denne pa poddak give the devil a foothold poddakwat ida denne pa yakshayata no we can say oh I'm mad at the devil oba kiyanna puluwa po yakshayata he's terrible he's doing this to me he's doing that to me and you can say I'm really mad at the devil mama tarahen inne yakshayata ekka kiyala oba kiyanna puluwa you know very often how we defeat the devil oba dannawada kohomada api yakshayawa parajaya karanne it is by rolling over that way මේ පැත්තට ඇඳේ පෙරලීමෙන් That is how you defeat the devil. ඒ ආකාරයට තමයි අපි යක්ෂයව පරාජය කරන්නේ. That is how you do not give him a foothold. ඒ ආකාරයට තමයි යක්ෂයාට අපි ඉඩ දෙන්නේ නැත්තේ. We defeat the devil by doing the right thing. නිවැරදි දේ කිරීමෙන් අපි යක්ෂයව පරාජය කරනවා. We do the right thing. නිවැරදි දේ කරනවා අපි. Galatians 6:10 Galati 6:10 වෙන පදේ Therefore as we have opportunity let us do good to all people especially to those of the family of believers එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම ප්‍රධාන කොට ඇදහිල්ලේ පවුලට අයිති වුවන්ට යහපත්කම් කරමු. We defeat the devil. අපි යක්ෂයව පරාජය කරනවා. අපි කෝපය පරදනවා. We defeat all of these wrong things that are bombarding us by doing the right thing, by doing good. මේ සියලු වැරදි දේ අපි යක්ෂයා තුල යක්ෂයව පරාජය කරන යහපත් දේ කිරීම තුලින්. Acts 10:38 Jesus went about doing good. ක්‍රියා 10:38 යේසුස් වහන්සේ තන තන ගියා යහපත් දේ කරමින්. By doing good he defeated the devil. යහපත් දේ කරමින් යක්ෂයව පරාජය කරා යේසුස් වහන්සේ. Don't just be mad at the devil. නිකන් යක්ෂයාත් එක්ක කෝප වෙලා ඉන්න එපා. Do good. ඔබ යහපත් දේ කරන්න. You are the salt of the earth. You are the salt of your family. You are the salt in your workplace. ඔබ තමයි ලෝකයේ ලුණු. ඔබ තමයි ඔබගේ පවුලේ රැකියා ස්ථානයේ ලුණු ඔබයි. You are the light in your workplace. ඔබගේ රැකියා ස්ථානයේ ආලෝකය ඔබයි. You are the light in your school. ඔබගේ පාසලේ ආලෝකය ඔබයි. You are the light in your community. ඔබගේ සමාජයේ ආලෝකය ඔබයි. We are the light in Talawatugoda. Talawatugoda ප්‍රදේශයේ ආලෝකය අපි. We are light. අපි ආලෝකයයි. You are light. ඔබ ආලෝකයයි. You are salt. ඔබ තමයි ලුණු. And salt works. Light shines. Amen. ලුණු ක්‍රියා කරනවා ආලෝකය How do we overcome anger? කොහොමද කෝපය තුල ජය ගන්නේ? By forgiving definitely. සමාව දීමෙන් අනිවාර්යෙන්ම. By knowing the love of God definitely. දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසකව දැන ගැනීම. And by doing good. ඒ වගේම යහපත් ක්‍රියාවන් කිරීම. අපි නිවැරදි දේ නිතරම කරනවා. Until it becomes our favorite t-shirt. අපගේ අපි ආසව කරන t-shirt එක කමිසය වෙනකම්. And one other thing. තව එක කාරණාව. Right? This is beautiful. Job 42. Job පොතේ 42 වෙනි පරිච්ඡේදයේ Job suffered terribly in the middle of his life. ඒ යෝබ් ගොඩාක් කරදරයට පත් වුණා. And he had some terrible friends who actually loved him but gave him terrible advice. ඉතන අපරු අවවාද දුන්න නමුත් ඔවුන් ප්‍රේම කරා යෝබ්ට. And Job 42 the last chapter. යෝබ් 42 නවවන පදේ. They had done him harm and not good really. ඔවුන් අයහපතක් තමයි කරේ යහපතක් කරේ නැහැ. And so at the end of the chapter God said stop it you're talking rubbish. ඒ පරිච්ඡේදයේ අවසානයේ දෙවියන් වහන්සේ කිව්වා ඔබ වැරදි දේ කතා කරන්නේ. And God intervened. දෙවියන් වහන්සේ ස්ථානේ ක්‍රියා කරනවා. Job 42 verse 10. යෝබ් 42 10 දෙස බලමු. Job could have been mad with his friends. යෝබ්ට තිබුණා කෝපයෙන් සිටින්නට යහවන්නේ. They wasted his time. They given him wrong advice. කාලය නාස්ති කරා ඔහුගේ වැරදි උපදෙස් දුන්නා. Verse 10. After Job had prayed for his friends, the Lord restored his fortunes and gave him twice as much as he had done before. තවද යෝබ් තමගේ මිත්‍රයන් උදෙසා යාඥා කළ විට ස්වාමින් වහන්සේ ඔහුගේ වහල්කම පහකොට පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක. When people hurt us. මිනිස්සු අපට දුක් දුන්නහම. When people give us wrong advice. වැරදි උපදේශ අපට දුන්නහම. When people treat us wrongly. වැරදි ලෙස මිනිස්සු අපට සැලකුවහම. When people treat us unfairly. ඒ වැරදි ලෙස අපිට සැලකුවහම. We pray for them. අසාධාරණ ලෙස we pray for them. ඔවුන් උදෙසා යාඥා කරනවා. We pray for them. ඔවුන් උදෙසා යාඥා කරනවා. After Job prayed for them, his situation changed. යෝබ් යාළුවන් උදෙසා යාඥා කරාට පස්සේ ඔහුගේ අවස්ථාව වෙනස් වුණා. අපි ලුණු we are light අපි ආලෝකයයි we pray අපි ආඥා කරනවා we bless අපි ආශිර්වාද we do not hold things in our hearts අපේ හදවතේ දැඩිකම තිත්තකම අල්ලන්නේ නැහැ අපි නිවැරදි දේ කරනවා we overcome anger by being actively good අපි කෝපය ජයගන්නේ ක්‍රියාශීලීව යහපත් දේ කිරීමෙන් we overcome anger by being actively good අපි කෝපය දිනන්නේ කොහොමද ක්‍රියාශීලීව යහපත් දේ කිරීමෙන් okay be good යහපත් වෙන්න be actively good ක්‍රියාශීලීව යහපත් වෙන්න do good යහපත් දේ කරන්න shine බබලෙන්න and we will overcome anger in our lives එවිට අපිට පුළුවන් අපේ ජීවිතයේ කෝපය තුල ජය ගන්න and we will change who we are by the grace of god දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන අපි කවුද කියන එක අපි වෙනස් වෙනවා amen amen amen